මහින්ද්‍රාජ පක්ෂ මාත්‍ය අනුගමනය කරපු වැරදි ක්‍රම පරද්දන්න, වැරදිකම වෙනස් කරන්න, වඩා සදාචාර සම්පන්න දේශපාලනයක් ගෙන කියලා ආපු මේ දිනසී ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ නායකයා මෛත්‍රීපාල ජනාධිපතිතුමා එතුමත් අර පරණ වැඩේම කරනවානේ. කියන මහින්ද්‍රාජ පක්ෂ මාත්‍ය ගියේ පාරෙමන යන්නේ. ඒ විදිහට ඇමරිකන් දෙනවනේ එකිනෙකාට තමන්ගේ බලය තහවුරු කරන. ඇමරිකන් විතරක් නෙවෙයි, මහින්ද මහත්තයා වගේ උපදේශකවුත් දෙනවනේ. ළඟදී උපදේශකන් දෙකක් දුන්නා. දිමුජයරත්න මහත්තයා දෙන උපදේශය මොකද්ද මෛත්‍රීපාල මහත්තයාට? අකුල අපි කවුරුත් දන්න පහුගිය ආණ්ඩු කාලේ ලොකු චෝදනාවක් ආවා දිමුජයරත්න මහත්තයාට. අර කිලෝග්‍රෑම් 262ක් සහිත කුඩු කන්ටේනරයක් එළියට ගන්න එතුමගේ කාර්යාලය ලියුමක් දීලා තියෙනවා කියලා. එහෙම කෙනෙක්. ඒ සම්බන්ධයෙන් උපදේශ ගන්න දන්නෙත් නැහැ මේ පත්තිම් දෙන්නේ. උපදේශක පත්තිම් දෙනවා.